දේශනාව. ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල පුත්සැද ශ්‍රී පුණ්‍යෝදිහාරාමාධිපති පූජ්‍යපාද දෙවිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්සේ සනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං අදංතා ධම්මස්සවන කාලෝ අයං අදංතා ධම්මස්සවන කාලෝ අයං අදංතා. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. තීනි ආදිපත්‍යයානි අත්ථාදිපත්‍යෝ ලෝකාදිපත්‍යෝ ධම්මාදිපත්‍යෝ තීති. මේ සනිදා දැස්සන ධර්මානුශාසනාව ආරම්භින් සඳහා පැදී පැහැදී සූදානම් සිටින නාලිකාවට සාම් දෙන සැහැවර පිණිස්තු. අද හදවතට දැනනාකාරන්නේ ධර්මය ශෝනය කිරීම සඳහා අවශ්‍ය පසුලීම සකස් කර ගන්නා හැකිරීම ඔබට පළමෙන් මතක් කර සිටින. එයත් අපි සිලින්ම යොමු වෙනවා පසුගිය ධර්ම දේශනාවේදී පැහැදිලි කළ කරුණවල සාරාංශයක් ගන්න. ලෝකයේ මිනිසන් සතුව දුක් සහගත කරුණු දෙකක් තිබෙන බව, එකක් සමාජගත දුක් වශයෙන් අනෙක් එක චිත්ත සංතාන ගත දුක් වශයෙන් ප්‍රකාශ කරනවා. බුදු සමයෙන් මේ දුක් දෙකම පිළිගනි අයින් කරන්නට තමයි සාධකයි. බුදු සමයේ ගැඹුරු නොදත් කෙනෙකුට හැකි වන්නේ සමාජගත දුක සංසිඳවා ගැනීමට පමණයි. බුදු සමයේ තේරුම් ගත්තොත් සමාජගත දුකක් චිත්ත සංතාන දුකක් දෙකම හදවතින් මතහැර මේ ජීවිතය ඉතාමත් තැන්පිල් අපි ජීවිතයක් බව කත් කරගන්න පුළුවන් බවට අපට පැහැදිලි වෙන එක කරුණක් තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ ලෝක සූත්‍රයේ සඳහන් කරලා තියෙන වැදගත් කරුණ. උන්වහන්සේ වදාරනවා යම් රාත්‍රියක උන්වහන්සේ සම්මා සම්බෝධියට පත් වුණාද, යම් දවසක උන්වහන්සේ ශරීරය හැරදැම්මා, එතෙක් කල් ගත කරපු කාලය තුළ යමක් කීවා නම් යමක් නිර්දේශ කළා නම් ඒ සියල්ල එසේ සිදු වෙන බව මතක තබා ගන්න. මේ වචනේ ඉතාමත් වටිනා වචනයක්. එනම් බුද්ධෝත්පාදය තුළ තිබෙන මිනිසුන්ට සද්ධර්මයේ සරණ නිරෝල ගැනීමට ලැබීම තුළින් උන්වහන්සේ වදාළ මේ දෙය සිදුවෙනවාමයි. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ තථාගත කියන වචනයක් තියෙන්නේ. එනිසා අපි අපේ සැනසීම සඳහා අචල වූ විශ්වාසයකින් යුක්තව තමයි මේක අවතීර්ණ වෙන්න අවශ්‍ය වෙන්නේ. ඒක මේ සමාජයේ හැමකට ගැනීම සඳහා භාවිතා කළ හැකි මේලම් තුනක් පිළිබඳව මම එදා පසුගිය සතියේ ඔබට වචනින් පමණක් සඳහන් කළා. අභිධර්ම දේශනාව දිගහැරෙන්නේ මේ කරුණ තුන මනාව පැහැදිලි කරගන්නට. අපට මේ පිළිබඳව කිසි හදිස්සියක් නැත්තේ නැහැ. වඩා නොනැසෙත්තු මදක් කියවසන්නේ එක දවසට දෙක පැයිනේ ගැඹුරට නොයන්නේ කියලා කල්පනා කරලා අරන් නැතුව. මොකද අපි එක්කෙනෙක් දෙන්නේ ඉදිරියට අරගෙන යනවාට වඩා බොහෝ පිරිසකට මේ දේවල් සවන් දෙන්න කලස්සා ඔවුන් නොනි නිවිද තරන් යන රටට පුළුවනි නම් මේ සමාජයේ හතර සඳහා කැප කරන මේ කාලය ධනය සමේ උපරිම ඵලය අපට ලබන්න පුළුවන් වෙනවා. කියන්නේ දීජනිකායේ පවතින ඉතා වැදගත් සූත්‍රයක් තමයි සංගීති සූත්‍රය කියලා කියන්නේ. මේ සංගීති සූත්‍රයේ අඩංගු පුංචි කොටසක් තමයි අද මම ධර්ම දේශනාවට අවශ්‍ය මාතෘකා පාඩේ වශයෙන් ඔබ ඉදිරිපත් කරන්නේ. අපේ අපිට ලැබී තිබෙන කාල වේලාවට අනුව ක්‍රමයෙන් ඉදිරියට ගෙනියන. සරුවත් හාමුදුරන් වහන්සේ තමයි මේ බුදුමහාසේ වැඩ සිටි සමයේදී ධර්ම සංග්‍රහයනාවක් කරන ආකාරයට කරපු සූත්‍රයක් අපෙන් මේ හඳුන්වලා ගන්නේ පොතස් කරලා. එහි ඔය පොතස් තුනේ පොතස්වල තුනේ පොතස්වල නම් ස්ථාපනයක් තමයි ඔය තීනි අධිපත්‍යයන් කියලා කියන්නේ. එම් කියන්නේ කියන්නේ අධිපති භාවයන් තුනක් පවතිනවා කියන්නේ. ඒ අධිපති භාවයන් තුනම මේ සමාජයට අවශ්‍යයි. පුද්ගලිකට අවශ්‍යයි. අත්‍රාධිපත්‍යයන් ලෝකාධිපත්‍යයන් ධම්මාධිපත්‍යයන්. මොකද මේ අත්‍රාධිපත්‍ය කියලා කියන්නේ? අපිට ඒකට සිංහලෙන් වචනයක් හොයන්න පුළුවනි ආත්මාධිපත්‍යය. අධිපති කියන වචනේ අපි පිළිපදි පළමුව පැහැදිලි කරගන්න. ඔබ අසා තියෙන වචන අතරින් හිතා ගන්න. විද්‍යාල අධිපති, ආයතන අධිපති, දුම්රිය ස්ථාන අධිපති, පොලිස් ස්ථාන අධිපති. අධිපති කියන කෙනා තමයි ඒ ස්ථානය තමන්ට ඕන ආකාරයට මනාව පාරක්ෂිත කරන්නේ. අන්න ඒ වගේ අපේ ජීවිතයේ සරු කරගැනීම සඳහා, අපේ ජීවිතයේ නිරෝගී කරගැනීම සඳහා තමන් පිළිබඳ අධිපති භාවයක් අවශ්‍යයි. තමන පාලනය කරගන්න අවශ්‍ය අධිපති භාවයක් අවශ්‍යයි. අපිට තිබෙනවා හැම කෙනෙක් සතුන යම් කිසි නිලයක් බලයක් ගුණයක් පදවියක්. පදවියක් කියන්නේ කවුරු හරි පිරිනමන පදවියක් නෙමෙයි. මව පදවිය, පිය පදවිය, ගුරු පදවිය ආදී සකස් යම් කිසි සමාජයේ අංකත අපිට පිරිනමන දෙයක් අපේ ඉන්න පැත්තේක. මේ පදවියට අයිති ගෞරවයක් හම්බෙනවා. නදීන ආත්ම ගෞරවය කියලා. එන්නේ ආත්ම ගෞරවය ආරක්ෂා වෙන ආකාරයට කටයුතු කරන්නට තරම් අපි නැනවත් වෙන්න අවශ්‍ය වෙනවා. අන්න ඒක තමයි මෙතන ආත්මාධිපත්‍ය කියන වචනේ සම්බන්ධව නෝලා ගන්න. මේ සඳහා අපිට තව ටිකක් උදව් උපකාරත් ගන්න වෙනවා. බුදුමහන්සේ වදාළ යාරි සංවපතේ දීකන් පාඩි සංහරසේ පලන් කියන කිනම්. යම් කිසි බුද්ධලේක් යමක් වැපරුවොත් ඔහුට ඒ ආකාරයේ ඒ වර්ගයේ අස්තන්න තමයි හම්බුනේ. අනිත් වගේ අපි මේ කරන තියෙන කටයුතු වලදී ඉතිකාදාල දඬුව මොකද ප්‍රසාද වීමන. එහෙම නැත්නම් කතා අපි කතා කරන අවස්ථාවකදීම අකුසල විපාක හෝ කුසල විපාක. මේවා අපි කරන ක්‍රියාවන් තමයි අපට මොන දෙන්න සිදු වෙන විපාක ටික. ඉතින් මෙතෙන්දී අපි තේරුම් ගන්න අවශ්‍ය වෙනවා එහෙනම් අපි යම් කටයුත්තක් කළ යුත්තේ අපේ ආත්ම ගෞරවය පුරකෙන ආකාරය. මේ සඳහා උපයෝගී කරගන්න පුළුවන් ඉතා වැදගත් දෙයක් මා ඔබට ඉදිරිපත් කරමින් ඉදිරිපත් කරනවා. අමුතර නිසායි පවතින බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍රයක් මේක කියන්නේ පඨම ආපත්‍ති භය සූත්‍රය කියලා. මෙයින් ඉතා වැදගත් ආලෝකයක් සමාජයට යොමු කරන ලබනවා ඒ ඔස්සේ අපි ඉදිරියට යමු. පඨම ආපත්‍ති භය සූත්‍රය සඳහන් කරන්නේ රජතුමෙකුට ඔහුගේ බටයන් විසින් රාජභටයන් විසින් වැරදි කළ පුද්ගලයෙක් මරණීය දඬුවම දීමට තරම් පරපතල වරදක් කළ පුද්ගලයෙක් දිනක් දෙනවා. රජතුමා නඩු අසා ඔහුට හිසබසා ගැනීමේ මරණීය දඬුවමක් නියම කරනවා. දැන් වදකයන් විසින් නහු රතුමාලාවක් පළඳව මල්මාලා පළඳව අස්තොප්පියක් පළඳව රත්යන්නම් පළඳව වදකවර බගසමි. ඒ වදක භූමිය තරා හම්බියක් හම්බියක් ගානේ හම්බියෙන් හම්බියෙන් හැරමින් අරගෙන යනවා. මේ දකින මිනිසුන් ඒ නිලධාරීන් ඉන්නහනවා නිබඳු විසලතා දමා මොහුගේ දීප්ත පෙරකිරීම සඳහා ඔහු කළ වැඩ තුමක්. එතකොට ඒ වරද ඒ බටයන් විසින් නැත්නම් ඒ සිද්ධිය බාහිර කරුවන් විසින් ඔවුන්ට කියලා. බුදුරජාණන් වහන්සේ හැල කරලා දානවා. ඒ සිද්ධිය දකින අහන හැම දිනම චිතන වලු කල්පනා කරනවාලු. මොහොත මේ වරද කළ නිසා මරණීය දඬුවම හිමිනු. මම කළත් මේක තමයි. එහෙනම් මම නම් මගේ ජීවිතේට කවදාවත් මේ වරද කරන්නේ නැහැ. බලන්න ඒක තමයි. මෙන්න මේ ආපත්‍ය බය තියෙන කේ තේරුම ආපත්‍ය කියන්නේ වැරද්දක්. වැරද්ද කරන්න ඇතුන් කොහොමද ඉන්නේ කියන්නේ. ඒක අපිට සමාජ මට්ටමින් ගත්තා නේද? මේ සිද්ධිය මරණය සඳහා පමණක් නෙමෙයි බලන්නේ අනිත් තේරුම් ගන්න. ඒ සිද්ධිය තේරුම් ගත්ත ඒ සිද්ධියෙන් දැනුවට මොහොන දෙන්න සිද්ධන පුද්ගලයා තේරුම් ගත්ත අනිත් හැමෝම ඒ දඬුවමට බිය නිසා ඉන් වලකින්න තේ වරද නොකරන්නට කිව්වා. සබ්බේ සසංති දඬස්ස සබ්බේ භයන්ති මච්චන. කිනෝ සත්‍ය දඬුවමින් පැටිගන්නෝ මරණයට බිය වෙනවා. එහෙනම් ඒ පුද්ගලයාට මරණයට පත් වෙන සිදුවන නම් Tamanට මේක සිදුවෙනවායි කියන අවබෝධය ඔහු තිබඳු වරදක් නොකරන්නට ඔවුන් පොළඹන්ට හේතු වෙනවා. මේන් කියන කාරණේ ඊට මිසක් අපි අරන් එන්නේ නැහැ. මේ සමාජයේ ඉන්නවා 99 හැමෝම 99ක් කියන්නේ දුර්වර්ති නොවනයි. උන් මේ පෞකින් මතක තමන් දැන්න සීන් වල පහල් වෙලා යම්නම් බරපතල වැරදි කළා තමන්ගේ ජීවිතේ නැති කර ගන්නවා. පෙරලවම් මිලෙන් එල්ලනවා. මම හිතන්නේ එහෙම කලාතුරකින් කෙනෙක්ට සිටිය යුතුයි. මොකද ඔහු කළ වරද නිසා ඔහුට ලැබුණ දඬුවම දැක නාන අන්තින්ට ඒ වරද නොකර සංවතේ පිහිටන්නට. මෙය ඒ ආපස්ති බයිසූත්‍රය සහන් කර්මට පමණක් සීමා නොකර අපි වත්මන් සමාජයට ගනි. කල්පනා කරන්නකු පසුගී වක්වානු සිදුනාව දේව. පුංචි දැරවියකට පහරදී වාලපිරි නිසා ඒ දැරිය ගියා. ඒ පියාට තවත් කවුරුවක් දඬුවම් දෙන්න සිද්ධ වුණේ නැහැ. ඔහු විසින්ම ඔහුගේ සීදී නසාගෙන සිටින පසු බව දෙන්නේ. ඒ තම දඬුවම් දෙන්න සමග බෙදින්ද 14කට තිබුණා. ඔහු සර බලාපොරොත්තු වෙනවා. නමුත් ඔහු දැන් ඉන්න තැන කවුද කියලා දන්නවා. දන්නවා. ඒ වගේම යම්කිසි අවුලකදී වික්ෂම සම්වික්ෂම මහන්සිය නමක් පැහැදිලි. ඊට සම්බන්ධ පුද්ගලින් දෙදෙනාට ප්‍රසදා උදී යන විට ලැබිච්ච කෙනෙක් දෙදී කදී තිබුණ බඳුවම ඔබ දකින්න ඇති. අද්දෙස්. අන්න. අදස්ස කෙනෙක් තේරුම් ගන්න ඕන කාරණා. ඉසේ ඒ කරන කළ දේවල් තලායට ගැලවී සිටින සම්මුතිය. තමන්ටම දඬුවම විඳගන්න සිදුනා තමන්ට කියන්නේ. මේ උදාහරණ සමාජයේ ඕනෑ තරම් තිබෙනවා. ගැලවී ගහතරක් කියන්නේ නැහැ. අනේ නිසා ඒකෙන් තේරුම් ගන්න තමන් යම් දෙයක් කරන්ට යනකොට ඒ කරන ක්‍රියාවේ ප්‍රතිඵලය තමන්ට කෙලෙසද බලපාන්නේ කියන එක පිළිබඳව. අපට තේරුම් ගන්න පුළුවන් නම් මෙන්න මේකට තමයි කියන්නේ කනින්ත පෙර සිතා බලන්න කියලා. අපි පාසල් යන කාලෙ ඉඳන් ගත්ත කුංචි කියනක් නේද? දැන් වරදක් කරන්නට කියන එහි විපාක වාරයන් පිළිබඳ සිතා බලන්න තරම් අපට හැකියාවක් තිබෙනවා නම් පාලනයක් තිබෙනවා නම් අන්න අපි පෞක්තිය විපාක විශ්වාස කර අපිව අපි විසින්ම පාලනය කරනවා. ගැඹුරු ප්‍රහමක් මහවිත අතර නෙවෙයි ඒක තියෙන්නේ. සමාජයේ බලන් ඉඳලා සමාජයෙන් සමාජයේ සිදුවන දේවල් බලන් ඉඳලා ඒ දේ අපි කළොත් අපට සිදුවෙනවා කියන අවබෝධය. ඒ සමාජ වලට දැක ඇති ඕපහින් යන සිද්දුත් මාදිතුලි යම්මල අත්තරන් ගොල්ට රැගෙන යන වෙලාවට ඔවුන් සිය මූණ වසාගෙන යනවා. ඇයි? අන් ආත්ම ගෞරවයේ සඳහයි. තමන් ගෞරවාන්විත බුද්ධලේ පසෙන් ජීවත් වුණා. නමුත් දැන් කරලා තියෙන වැඩේ ගෞරවාන්විත නැහැ. දැන් ලැජ්ජයි. ඒක මොනවාන් කියලා තියෙනවා. ඒක මූණ වහගෙන යන්න සිදු වෙන වැඩ නොකරන එක තමයි මේ ආත්මාධිපත්‍ය නැමති පසෙන් සම්බන්ධ කරන ලබන්නේ. ඒකට එයා එක්තරා විදිහට මේ ලෝකය පාලනය කරන ධර්මතාවයක්. වරදින් වැරදි සිදුවීම් අවම කරන ධර්මතාවය. දෙවෙනි කාරණේ තපි යනවා. ඒකට තියෙනවා ලෝකාධිපත්‍ය කියලා. මේකේ දෙකක් තියෙනවා. එකක් තමයි අප කරන කියන දේවල් දෙස ලෝකය බලන්නේ. බලන් ඉඳලා අපි යම් දේවල් කරනවා අපි කොතරම් විහතක් දේවල් කරා වුණත් ලෝකයේ සිද්ධිය මුල්පටින් අපිට මඩ ගන්නව නැත්නම් පහර ගන්නවා ඇටෙන්නම පහත් වෙනවා. දැන් ලෝකාසවාදයක් තියෙනවා. මේ ලෝකාසවාදය නිදින් තමයි මේ ලෝකාසවාද ආදී ප්‍රමුඛ දෙන්න සිදුවෙන කරුණු වලින් අලපින් තරස්සේ. තවත් කරුණක් තියෙනවා. ලෝකයේ කියලා කිව්වම එතන කිසිම ආකාරයක පාලනය නීති රීති වගේක්. ලෝකෙදී ඒ නීතිය පිළිගන්න කෙරේ. නමුත් මේ සමාජයේ මේ නීතිය පිළිගන්න පිළිගන්නේ නැහැ. ඒ නිසා ඔවුන් මේ නීතිය ඉක්මවා යමින් කටයුතු කරන්න උත්සාහ කරනවා. අපි අත්තාධිපත්‍ය පිළිගත්තා වගේ ලෝකාධිපත්‍ය පිළිගන්න අවශ්‍යයි කියන එකද පෙන්වන්න හදන්නේ. නීතියේ දැල දෙක දැලක් කරතරයි ඉන්දයන් අදහසින් පසුගිය දවස්වල සාරබමානිය මත්ෙන් සදීමට හේතු වෙන දේවල් වගේ අත් වෙනත් තම කින්නේ හද සාමාන්‍ය වෙලා තිබුණා. විශේෂ වනෝද්‍යානවල පොන්ත වනෝද්‍යාන ගත්තහම දැන් වන මේ අවශ්‍ය ආකාරයේ අතුන්ට ආරක්ෂාව දෙන දැන් ගත්තහම ඒ වුන්ට සුරක්ෂිත බවක් ලබා දෙනවා. ඒ වයිමත් තින්නවා සමහර විට අවිභාවිතා කරමින් මේ සතුන් ඝාතනය කරන අවශ්‍යයි. ඒ වගේම තක්ෂිත අනෝද්‍යානවල දැස්වල අපා ගනිමින් සත් වැරදි වැඩ කරනවා. මූන්න පාලනය කිරීම සඳහා ඒ සදාල නිලධාරීන්ට අවශ්‍ය අවිආයුධ සපයන කරනවා. ඒක නොසැපයීම තුළ අර ඔවුන්ගේ අධිපත්‍ය නිසා සමහර සංසක් ගන්න ලක්ෂණ නිලධාරීන්ට මෙලින් සමුගන්න සිදුවන වලට මතකයි. පසුගිය දිනක යම් පිළිසකට ඔය සංසක් කියන කතරන්ට යනකොට අත්දැන් වෙන්න සිදුවයි කියලා දැක්කයි. එච්චික දෙනෙක් කියන නිසා. ඒක එච්චික දෙනාට අර ආධිපත්‍යයට යටත් වෙනවා. නමුත් පසුව මේ ආධිපත්‍ය තොල්ලිය නිසා සියලු කේන් ගැන සිද්ධාතාවයක දැක්කා. ඒ නිසා මේ නීතිය සීමාව පන්න වෙනත් ආධිපත්‍යයක් මෙලෝ බිහි කරන්නට යන අයට ඉරදීක නැහැ. අපි කරන්න අවශ්‍ය වෙන්නේ පවතින නීති රාමුව තුළ දැන් කටයුතු කරන එක. ඒ පවතින නීති රාමුවෙන් පිටත් කර යන්න ගියාම එතන තියෙන දෙවි ආත්මාර්ථකම්. අර අර්ථියකු මේ සිනර තියෙන නමින් දෙනව පිටයි මැදිසාරයේ බොහෝ වටිනාකම් පාර්ලිමේන්තුවේ මට අහන්න ලැබුණා. ඔකිකලහ ඒක නිෂ්පාදනය කළා මේ විදාහරි යනම් කෝටි 2ක් සම් වෙනවා. අවුරුදු සිය පීති නිමිත්තෙන් ඒවට පුරු වෙච්චයි වසානය කළා ගහගන්නේ දැනගන්නේ සරිසත් වෙන අසුගතන්නේ වෙනවෝය සතුටේ සල්ලිපයද බලන්න ඒ සමාජයට ඊතරම් හානියක් සිදු වුණාට උන්ට ගන්න සම්තු මුදල් ලැබෙනවා ඒ ආචාර ධර්ම පද්ධිතාන් බබිතාන සිදු අපිට පිළිගන්නේ කොහොමද කියන්නේ අර පන්න දෙනවා නම් කොන්න දෙනවා නම් වෙන ඉංග්‍රීසියට ඕන කියන්නේ කියලා කීයක් තියන්නේ අපේ වැඩ පිළිනවන ඕනෑම දුරාචාර වැඩකට ඉඳ දීලා බලන් ඉන්න එක ගැටේ සිංහලකම සහ බෞද්ධකම කියලා. මේ නිසා අපිට මේ සමාජයේ යහමකට ගැනීම සඳහා මේ නීතිය කියන එක සස්යෙන් දෙනවා නම් වෙන්නේ. ඒ කියන්නේ මම ඔබට කතාවකට කරුණක් පැහැදිලි කරන්න. මේ නීතිය සක්සුනිකම් දීගනිකායේ පවතින අග්ගඤ්ඤ කියලා සූත්‍රය. අග්ගඤ්ඤ සූත්‍ර දීර්ඝ විස්තරයක් පවතින ලෝකේ දීගන පිළිබඳ අපට අවශ්‍ය තැනක් අපි යමු. යම් මත්තමක මේ නිස් සමාධිය දිනාට පස්සේ උන් සඳහා තිබෙන සස්ය නැත්තම් අස්සයන්. ඔවුන්ගේ ප්‍රමාණයට කොටස් කර දෙන්නයි කියලා තියෙනවා. මේ කොටස් කර දුන්නේ උන්ට භුක්ති විඳින්නට. නමුත් කිසියම් පුද්ගලයෙක් තමන්ගේ කොටස අත්වේ සම්පර ගන්න අදහසින් අන් අයගේ කොටස් සොරකම් කරන්න දැක්කයි කියලා. ඔවුන් ඔහු අල්ලාගෙන පළවෙනි වතාවටම වාද කළා, දෙවන වතාවට වාද කළා, තුන්වෙනි වතාවටත් වාද කළා. නමුත් තවදුරටත් මේ පුද්ගලයා ඒ දෙදීම ඒ සම්මුතිය පිළිගන්නේ නැතුව අර ආත්මార్థකාමී ස්වභාවය දෙන්නට කටයුතු කළා. අදත් ඒක තියෙනවා මේ සමාජයේ. පළමුකොට අල්ලාගෙන යොත් වරදක් කරලා අවවාද කිරීම. දෙවෙනකොට සමහර විට දෙඩිසි අවවාද කිරීම. තුන්වෙනි අතාවට ඇඟ දැඳීම කියලා කතා කරනවා. දෝෂයට ගඳුවන් කියලා. ඊළඟට සංස්කෘත ගන්නවා. මේ කතාව කියන්නේ නම් මේ ක්‍රිස්ත මේ සාමකාමීව මේ තමන්ට ලැබි පස්සෙ නැත්තම් අස්වැන්න දුක් විඳගෙන සාමකාමී ජීවිතයක් ගත කිරීමට කැමති ක්‍රිස්ත. සතරදරයක් වුණා මේ නීතිය පිළිපදින්නේ. එතකොට ඕන් එකතු වී තමන්ගේ අස්වැන්නෙන් කොටසක් බද්දක් වශයෙන් දෙනවා කියලා ඕන් පිට ඕන්ගේ සාමකාමී පරිසරය අධිකරින් සම්පත් පාලකීපක් කරගත්තයි. රජතුමා නැත්තම් පාලකයා ඇති උනායි කියලා සඳහන් කරන්නේ මහා සම්මත වචනින් අටපි මහා සම්මත රජතුමා කියන මේ ආකාරය. එතන තියෙන ගැඹුරු තේරුම බහුතරයක් සමාජයේ සාමකාමී ඒ සාමකාමී සමාජයක ඇත්තේ ජීවත් වෙනස්මගේ නීතිය කඩන පිළිස්සිනවා. ඒ නීතිය කඩන පිළිස්සුන්ගෙන් අර සාමකාමී මිනිසුන් බේරා ගැනීම සඳහා නෙමෙයි දීපාලකයක් හක් කරලා තිබෙනවා. ඒ පාලකයාගේ උපතමාන්නේ එතකොට ඒ කතාව සඳහන් විදිහට අන් අයගේ සාමය සමාදානය ආරක්ෂා කරන් හිට බාධා වෙන සුද්ධයින් අල්ලා උන්ට දඩුවන්නේ. එහෙනම් අදටත් මේක තේරුම් ගන්න වෙනවා. මහතරයක් සමාජයේ සාමකාමී ඒ සාමකාමී බව නැති කරන් ඒක ගර්ප නොවන පිරිස්සු. එහෙනම් ඔවුන්ට අපි මේ කියන බණ ඇහින්නේ මේ බණ වලින් හදන්න පුළුවන් කමක් නැහැ. ඔවුන් පාලනය කරන්නේ එහෙම නම් දඬුවම කියන එක අවශ්‍යයි. දඬුවම කියන එක පිළිබඳව කතා කිරීමේදී බුදු සමයේ පවතින මානසික දඬුව. ඡන්න පෙරුන්ට ධම්ම දණ්ඩනය දුන්නයි කියලා. සාමාන්‍යයෙන් විසුණු මහතලක තියෙන අමර ලක්ෂණ වැලි බඳුම් කියලා. ආනිසිතයි. අනිවාර්ය අපි නිදි පද්ධ කිත්තිකන් ආකාරය ගන්න මේවට පාවිච්චි. නමුත් දණ්ඩස්ස දඬුවමට පැති ගන්නවා. නමුත් දඬුවම කිසියම් ආකාරයක නිහිල් වීමක් මට පේනවා මේ සමාජයේ අර මේ කිසිපත් නැති අයට ඉතින් දේවල් ප්‍රාන්ත ලබා දුන්නේ නෙමෙයි මරන්න කියලා. දැන් අපි මෙසේ සිතාවලු. ඉතින් ආකාරයක මේ වාස්නේ රටේ සැසර 30කට පමණ පෙර සමහර විතර හැ. මරණීය දඬුවම් කියන දේ වළංගු තිබුණා. අනිත් සංකේතයෙන් වළංගු. මේ නිසා මොකක් අපි හේතුවෙන් කඩ කියන දන්නේ නැහැ සමහර විට අපේ ගම දේවල් වෙන පුළුවන්. අද සමාජයේ ජන්මාකාරයක එල්ලුම් ගස් මෑරියක් ඊට නියමෝ ක්‍රිස්ටලියලා අර මුලින් ගත්ත පටමාපස්ති බය සූත්‍රය කල්පනා කරන්න. මම නම් මේ වරද කරන්නේ නැහැ කියලා හිතේ කුසේ දඬුවම් නියමයි. වේද අධිකාරීවරේ මහතනේ විපිරිසක් කියනවා. මූල්‍යවන්තයාවක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන විදන නිලධාරියේ ස්ථාරයකට ලක් වෙනවා. මේ වගේ විවිධ දේවල් මේ සමාජෙ සිදු වෙනවා. එයින් සිදු වෙන නැත්නම් පවත්තක් ගන්න කොටක දැනම් මූ ග්‍රාමයේ සීමාව අහිංසක කාන්තාවන් ඝාතන වැල. කිසියම් ආකාරයක මරණීය දණ්ඩනීය කියන එක සත්‍යයේ තිබුණා නම් මේව අවමුවන්නේ නැහැ. බෞද්ධ වික්ෂාප වශයෙන් නැත්නම් බුද්ධ දෘෂ්ටිකෝණ වහන්සේ වාසික කෙනෙක් වශයෙන් මනෝමනිය කියන්නේ කියලා පිළිගනු සිටින්නේ. නැහැ ඔබට හේතුවක් ඉදිරිපත් කරන්න. අද මේක දැන හරියටම ඉදිරිපත් කරන්න අමාරුයි බුදුරජාණන් වහන්සේ මොනවද ආශ්‍රදේවරු අතර දෙන්නසාරයි තමා පොතලයි තමා දැක්කත් තමා වෙන්නේ හිතේ අවුලෙන් දැක්කනවා. මේ එක රජ කෙනෙක් දිනස් සමාවී කරනවා. බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කරනවා. ඔබලද සමාවීමට කියන්නේ හේතුව. වරද කළා පිළිසකට ඔන්ට දඬුවම් දෙන්න ස්ටිග්නන්ට් කවුන් ඉල්ලා නැරීමට තිබුණයි සබයි සමාවුනේ. බුදුරජාණන් වහන්සේ රජුරුවන්ට අවවාද කළේ නැහැ ඉල්ලා නැරන්නේයි කියලා. ඒක රජතුමාටයි කියලාද කියලා කිව්වා. ඒසත් පාලකයන් සාමකාමී සමාජය සුරක්ෂිත කරන් කියන දඩුවමක් දැනෙන තුනම මේ මරණීය දඬුවම් කෙනෙක් අර සාමකාමී සමාජයේ ආරක්ෂාව සඳහා පනවන දෙයක් කරුණාම ඔවුන්ගෙන් පරිගැනීමක් කරන දෙයක් තියෙනවා. සමහර විට එහෙම බෞද්ධ රටාවක් වුණාම පාලකයන් සංග දෝෂ බය මොම කියන අගතියක් නොයයි කියලා. අගතියට ගියොත් යම් කෙනෙකුට අසාධාරණයක් වෙනවා කියන මතයක් සමාජයේ පවතිනවා. ඉන් සිදුවන කාරණේ සමහර මාවට වැඩට නැත්නම් ඒ සඳහා උපමාවක් දෙන්න. එක්තරා රජකෙනෙක් දකිනවා පුරුෂකේ නමින කාන්තාවක්. වනපති වෙන කතන්දරයක් කියන්නේ. ඒ රජතුමා ඩෝනන ඒ කාන්තාව අයිති කරගන්න. බලන්න ඒ පස්වාමිකයි. දැන් ඊට පස්සේ පස්වාමික බව තමයි අයිති කරන්න තියෙන බාධාව. රජතුමා ඊට පස්සේ කුඩුපත්කමක් වෙනවා උන් යන වාහනයට මැණිකක් දමා. දොරට වේදී මේ පුරුෂයා මැණික් සරෙත් පෙපල්ලා. ඔහු මරණයට පත් කර කාන්තාව අයිති කරගනි. අන්න මොහෙන් නැගතීට ගියා. Taman යම් කෙනෙක් ඉතිරි විරුද්ධවාදී වුණම ඔහු ඝාතනය කරන දුක්කමක් තිබුණොත් එය සාධාරණ වන්නේ නැහැ. නමුත් අපි ලක්ෂණ යම් පැත්තක් තිබෙනවා. සමාජයේ යම් ආකාරයක සාක්ෂි දින හේතුවට සිරමනවා මිදෙන යම් පුද්ගලෝ ඉන්නවා පදිත්ව සමාජයේ පිළිදේශන කිතුන. ඔවුන් සමාජයට අපහවාවත් එහෙම අර සමන්ත විරුද්ධව සාක්ෂි දුන්නා ඝාතනය කරන්න හිතන් ඉන්නයි. ඒකේ පුද්ගලයා පැමිණීමෙන් තව ඝාතන සමහරක් සිද්ධ වෙනවා. ඒ පුද්ගලයාට එඳුන් නැත්නම් අර ජීවිත ඔක්කොම ගෙවෙන්නේ නැහැ. අර කොටක දෙන ඝාතන ටික ඔක්කොම ජීවිත ටික සියල්ල බේරෙන්න තිබුණ නේද මේ? දඬුවමට බය මරණය දන්නේට බය කියන එක තමයි ලකින්නේ. ඒ නිසා අපි කල්පනා කරන්නේ මෙය යහපත් මිනිසුන්ගේ අතර සඳහා මේ අපරාධ අවම කිරීමේ අදහසින් මේ සමාජයේ තිබුණා කරලක් නැහැ කියන්නේ. ඒක ලෝකාධිපත්‍යතාවයේ කාරණා. කිනකට සාධකයක් යහපතක්. ජගතක් මකරණේ පිටපතට මේ දෙකෙන් කෙනෙක් පාලනය වන්නේ ලැබුරු ධනක් දැනගනි. පුරුෂයන් සඳහන් කරනවා ලෝක පාලන ධර්ම කියලා කිව්වා. පවත නැති ලැජ්ජාව බයි කියන කාරණා. ඒ කාරණා දෙක මත තමයි මේ සමාජයේ බහුතරයක් ওই කියන විදිහට මේ කාරණා වලින් වළකින්නේ. ඒ අධිපති භාවයෙන් තමයි හිතේ පවතින්න වෙනවා. ආත්ම අධිපතිවත් තමයි පාලනය කරගන්නේ. ලෝකාපවද ආභීත බියවීමකවත් යෝ සහ නීතියට ගරු කිරීම තුළින් අරගෙන කරේන මේ ශ්‍රාමුවට එන්නට පුළුවන් නේද? එතනින් එහාට අපට ප්‍රබෝධණය යන්න පුළුවන්. ශ්‍රාමුවට නොවනවා නම් ඔවුන් පාලනය කිරීමේ අවශ්‍යතාවය හැකියාව එනිසේයි තවත් ඉන්නේ. තුමන්ද තුන් වෙනි කොටස. ධම්මාධිපත්‍ය. ධම්මාධිපත්‍යයම්. ධර්මයේ අධිපතික. දැන් ධර්මයේ තියෙන ලක්ෂණේ කොහෙන්ද පුතා ගන්න මේක? මංගල ධර්ම දේශනාවේ සඳහන් වෙනවා කොන්නන්නේ තවසාට දහම් ඇස පහළ වුණයි. පළමුවෙන්ම. අන්නේ දහම් ඇස පහළ වුණොත් තමයි මේ ධර්මයේ අධිපතිකම ඉතිරි කරන්න පුළුවන් තමයි. ධර්මයේ කියන එක පිළිබඳව වචනේ අර්ථය අපි ගැඹුරට පැහැදිලි කිරීම පසුත තබා අපි ධර්ම රත්නයේ ගුණ සමාන ගාථාව අරගෙන බුදුරජාණන් වහන්සේ අව ධර්මෙහි පවතින සත්‍යතාවය පිළිබඳ සිතින් ගැනීම. ඔබ නිරන්තරයෙන් බෞද්ධින් මාසේ වන්දනා කිරීමේදී දෙවන ගාථාව තමයි සක්ඛාතෝ භගවතා ධම්ම. භගවතා ධම්ම භාග්‍යවතුන් වහන්සේ අව ධර්මෙහි මේ ගුණ හයෙන් යුක්තයි. සක්ඛාතයි කියන්නේ සම්පූර්ණයි, සරු සම්පූර්ණයි, සතර මග සතර කල්‍යාණයෙන් සංසක්කේ සුඛයට පැමිණෙන සියල්ලෙන් සම්පූර්ණ ධම. සම්දිච්චිකයි කල්ම වේවා නැත්නම් විහාත්ම වශයෙන්ම ඒ විපා කියලා ගන්න පුළුවන්. අංග සම්පූර්ණ අකාලිකයි. අකාලිකයි කියන එක සමහර කතා කරනවා කාලයක් නෑ අපි වර්තමාන අනාගතුන් කාලෙට පුළුවන් කියලා. හිත වඩා වෙනස් තත්ත්වයක් තියෙන විදිහ. දැන් බලන්න කුසල හෝ අකුසල කර්ම. ඒක කළාම ඉස්සර දුක්තරපු ගමන්න ඒකදාල විපාකෙ හිමන්නේ. විචාරණ වේදිනේ කොටක් දෙවිදින අපරාපරි වේදිනේ වශයෙන් මේ විපාක වාරයෙන් මෙලොව වශයෙන් සහ පරලොව වශයෙන් පසුකලති. නමුත් මේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ කෙනෙක් ගත්තු මාර්ගයේ ගත්ත ගමන් එතන ඵලයි. කල් ගතවන්නේ. ඒක තමයි මේ අකාලික කියන්නේ. ඒ වගේම විස් බලන්න. අවතීර්ණේ බලන්න. පිටිපස්සෙක. නැති එමුකෝ අබාධ ප්‍රදේශ මහ බෝධින් වහන්සේ වතා පෞරස් වෙනවා. පෞර රටේ ඇවිදිනවා කෙනෙක් සීම මහ බෝධින් ආරම්භ කරනවා. ඒක ඇත්තටම තව කියන්නේ. ඔහුට ඒ වන්දනා කරන්න ලැබෙන්නේ කවදාද? ඒක ඇත්තටම තව තේරෙනවා. ඔතකට හොඳටම තේරෙනවා. අනිත් වගේ බෞද්ධ බෞද්ධකයේ කියලා පිටියට ධර්මයේ තව තේරෙන නොවන්නේ නම් අර ඒහි පැක්ෂික ගුණයේ ප්‍රතිපල ලබන්න පුළුවන් කමක් නැහැ. එනිසා අපි මේ අපාතරක නැත්නම් දේශනා කරන යන කාරණාව වලින් පෙන්වන්න හදන්නේ ඒ ඒහිපස්සික ගුණයේ ප්‍රයෝජනෙ ලබන්න නම් අපි හැමෝම අත්‍යාධිපත්‍යයට ගරු කරමින් ලෝකාධිපත්‍යයට ගරු කරමින් ධම්මාධිපත්‍යයට අවතීර්ණ වෙන්න ඕනේ. ඒ ධර්මයේ අධිපතිකම තුන නියත අපෝ පාලනය වෙන්න තියෙනවා. කොහොමයි ඒක කියන්නේ? මේ පෙන්වන්නේ මෙන්න මේ වගේ දෙයක්. අපි හිතමුකෝ අපට කරන්න කර්තව්‍ය ගොඩක් තියෙනවා කියලා අපි කල්පනානේ. නමුත් හදිස්සි අපේ ඇඳිවතකෝ ඉස්සදිමි ගන්නවා. අර කර්තව්‍යයන් අපි ඉස්සර කරගන්නේ අපේ හිසදිමිවා ගැනීම ඉස්සර කරන්නේ. කර්තව්‍යයන් කරන්න අපි ඉතුරුනේ නැහැ ඉස්සදිමි ගත්තොත් ඇඳිවත ඉඳගත්තොත් පිච්චින්නේ යනවා. ඒ නිසා පළමු කාර්ය වන්නේ අපේ ගිනිනවා ගැනීම. අන්න ඒ වගේ මේ වහවහ ධර්මය හමු වුණාම අනිත් කර්තව්‍යයන් වගේම ඒ ධර්මයට අවතීර්ණය මුලින් ලබා ගන්න ඕනේ. කර්තව්‍ය කළ යුතුයි කියන එක තමයි මේ ඕපනායක ගුණය කියලා පෙන්නන්නේ. ඒ වගේම අච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤාණං විඤ්ඤාණං කියන්නේ සිතනක තියෙන්නේ ප්‍රඥාවෙන්ම දැනගත යුතු ප්‍රතිපදිතිය කියන එක තමයි තියෙන්නේ. එහෙනම් තේරුම් ගන්න මේ ගුණ ගැන කතා කරනකොට දහම් ගුණ. ඒ දහම් ගුණ වල තියෙන ප්‍රතිඵලයන් අපට ඉහාත්ම වශයෙන්ම ලබා ගැනීමට පුළුවන්කමක් තියෙනවා. ඒ ධර්මයට ධර්මයේ අධිපතිකමට අපි මුල්තැන ලබා දුන්නා. මේ ධර්මය කොහොමද අපි දකින්න කියන ඊළඟට තේරුම් ගන්න ඕනේ. ධර්මය දකින්නට අවශ්‍ය වෙන ආකාරයේ කරුණු බුදුජානක මහන්සි ඉතින් මනෝයින් පැහැදිලි කරලා තියෙන සූත්‍ර දේශනා කීපයකම එකක් තියෙනවා. ඔය කුද්දකනිකායේදී සංඝාටි කර්ම කියලා සූත්‍රය. මේ සංඝාටි කියලා කියන්නේ අපි මේ පොජ්ජපස්සේ අපි මොදාවේ සම්මහන්තල පාවිච්චි කරන තින් තුන් සිවුරෙන් එක. මේ සංඝාතිකරණ සූත්‍රයෙන් කියන්නේ මේ සිවුර ළඟ සිවුර අල්ලගෙන වාසය කරනවා කියන එක. බුදුරජාණන් වහන්සේ පදාරනවා. කිසියම් පුද්ගලයෙක් මගේ සිවුරෙන් අල්ලගෙන මාළඟ කරේ. නමුත් අදාළ ගුණවත්කම නැතුව ආත්මලාභී ප්‍රාර්ථනා කරන ලෝභීව සීලව ඒ වගේ ඒ දුස්තරිතයට අදාළ කර්ම කරමින් අනෙක් ගත කරනවා නම් බුදුරජාණන් වහන්සේ වදාරනවා ඔහු මට ළඟ නැහැ. හේතු ඔහු ධර්මය දන්නේ නැහැ. ධර්මය දන්නේ නැත්නම් ඔහු මට ළඟ නැති පුද්ගලයෙක් වශයෙන් වදාරනවා. ඒ වගේම කිසියම් කෙනෙක් එනවා එතන ගව් යදුන් සියයක්. යදුන් සියයක් අතර ඉතිහාස කමක් නැහැ. උන්වහන්සේ වදාළ ධර්මය පිළි අරගෙන මනවින් පිළිපදිනවා නම් ඔහු මට ළඟයි. සමස්ත කුසලයි කියලා බුදුහාමුදුරුවෝ වදාරනවා. ධම්මං අපස්සන්තෝ මං අපස්මත් නමං පස්සති. ධර්මයෙන් දකින්නවා මා දකින්නේ. ධම්මං පස්සන්තෝ මං පස්සති. මං පස්සති. ධර්මයෙන් දකින්නවා මා දකින්නවා. දැන් මෙතන කතා කළේ යුදුන් ගැන. බුද්ධ පරිවාණයෙන් තමයි ගත්තත් අපි 2500 කාලයක් 2500 කාලයක් අපි එතරම් දුර ගිහිල්ලා නැහැ. බුද්ධෝත්පාදේ සහ අබුද්ධෝත්පාදේ කාලය සංසම්මනය කළ බැලුවොත් එන්න පිට අවුරුදු 1000 ගන්න සාධන අවුරුදු ලක්ෂ කෝටි ගන්න. එහෙනම් ඒ අර යොදුන් ගන්නවා වගේ අපි එතරම් දුර ගිහිල්ලා නැහැ. අපට අදත් එහෙම නම් මේ බුදුන් වහන්සේ වදාළ ධර්මයේ ස්වාත්පාත ගුණය, සම්දික්කිත ගුණය, ඒ වගේම බුදුන් වහන්සේ වදාළ යමක් සිදු වෙනවා කියන උන්වහන්සේගේ අර ලෝකාවබෝධ සූත්‍රයේ සඳහන් කරපු කරුණ. ආසෙන්දස් කල එහෙනම් ඒ ධර්මයේ තව තීරණය වෙනුනේ. ධර්මයේ පිළිසරණ ලබා ගැනීම තුළින් අපට ඒ බුදුන් වහන්සේ දකින්න කිසිවිටවත් බාධාවක් නැහැ. ඒ බුදුන් වහන්සේගේ දැකීම කොහොමද උන්වහන්සේ වදාරන්නේ? ධර්මයේ දකින්න නම් තමයි මාර්ගය. දැන් එකකට මේකට වැදගත් වචනයක් තිබෙනවා. ධර්මයේ කියන්නේ. මේ ධර්මයේ කියන්නේ මේ සමාධියේ සරල අර්ථකථනයක් පවතිනවා. පාසල් යන මත්තනේ දරුවෝ කියන හැටිම ධර්මයේ කියලා කියන හොඳ දේවල් තමයි. ඒ වගේම බුදුදහමට අදාළ ආනිෂ පූජාවන් විනෝද වෙන අවු සැහැතරින් ඇහුවත් එහෙම කියන්නේ කරන අවු ධර්ම දේශනාවන් අසූත දේශනාවන් ධර්මයේ කියනයි. ඔව් බුදුදානන් වහන්සේ වදාළ ධර්මයේ යන ත්‍රිලක්ෂණින් ඇතුළත් දේශනාව. එතකොට ගැඹුරු මාසෙන් දැක්කල බුදුදානන් වහන්සේ වදාළ ධර්මයේ යන ත්‍රිලක්ෂණේ පැහැදිලි කරන්නේ. ඒ ත්‍රිලක්ෂණේ පැහැදිලි කිරීම කියන වචනේ අදාළ කරුණු පැහැදිලි කිරීමට අපි අද පාළියෙන් කරන්නේ කැමති නැහැ. නමුත් වෙනත් විදිහකට ඒක පැහැදිලි කරා. ඒක. මේකත් එහා සිට කියන ධර්මයන්ට අර්ථයක් පවතිනවා. ඒ ධර්මයේ සරණ කියලා තාතන්නේ ධම්මං සරණං ගච්ඡාමි ධර්මයේ සරණ. අපි බෞද්ධින් බහුතරයක් මේ වචනේ කියනවා. ධර්මයේ සරණ යනවායි කියන්නේ. සරණ යන්නට ධර්මයේ දැනගත යුතුයි. නැත්තම් කොහොමද සරණ යන්නේ? වචනෙන් කියු පමණින් සරණ යනවන්නේ නැහැ. මේ ප්‍රායෝගික දෙයක්. වාචික සරණාගමනයක් නෙවෙයි තේරුම් ගන්න. වචනෙන් සියදහස්වර කිව්වහම සම්පූර්ණ දෙයක් නෙවෙයි. දැන් මේ දේශීය දෙක මෙහෙම තියෙනවා මන්ත්‍ර කියලා කොටස. ඒවට සිද්ධ වෙනවායි කියලා කියනවා. 144000 කිව්වහම ඒක සිද්ධ වෙනවායි. නමුත් කියන ආරගණන අනුව ධර්මයේ සරණ සම්පූර්ණාදීනේ. එහෙනම් අපට සරණ කරගන්න අවශ්‍ය ධර්මයේ මොකද්ද? වැටහෙන්න අවශ්‍ය වෙනවා. මේ කරුණ තේරුම් ගැනීම හැමයි. මම අපට පැහැදිලි කරන කරුණක් කියනවා ඔබට මේ අපලඟ සිදෙන්නා වූ සුඛය. අපට ලබා දෙන හැටි සුඛය. අපිට කතා කරනවා සංහක්කේ සුඛේ කියලා සමාජීය පැවතුම වදනයක් භාවිත කරනකොට වෙනස් වෙනවා. මෙන්න මේ සුඛයටපත් වෙන්නට නම් අපි වෙනත් විකල්ප ක්‍රමානුගමනය කරලා හරියන්නේ නැහැ. ධර්මයේ සරණ ගන්නට වෙනවා. ධම්මං සරණං ගච්ඡාමි කියන වචනේ අර්ථම වෙනත් ආකාරයෙන් ඔබට පැහැදිලි කරන්න. ඉතමෘතෝ අපි යම් දෙයක් කරන්න හිතුවයි කියලා හිතන්නේ. ඒ තමයි දෙදිකක් කරගෙන අපල ඇඳුම් අහනවා කියන එක. දෙන්නේ ඇඳුම් අහන පුද්ගලයා මහන යන්ත්‍රය ළඟ වාඩි වෙලා දෙදික ළඟ සබාගෙන මම ඇඳුම් මස්සනේ මම ඇඳුම් මස්සනේ මම ඇඳුම් මස්සනේ කියලා කීපියා සිටියෝ. උදේසිත ස්වාත්‍රිය වන්නතෝ සෑරෙන තුරුම වුන් වචනයක් කිය කියා හිටියට ඒක ඇඳුමක්වත් නැහැ නේද? ඇඳුම් මසනේ කියන වචනේ වෙනයි ඇඳුම් නැසීම වෙනයි. නමුත් ඇඳුම් මසන්න පටන් ගත්තොත් ඊට හිමින් නැසුවා ස්වාත්‍රිය වන විට රැවන විට ඇඳුම් කීටක්වත් නැහැ. ඒක ධම්මං සරණං ගච්ඡාමි කියන වචනේ වෙනයි ඒක හරියට ඇඳුම් මසනේ කියනවා. ධර්මයේ සරණ කර ගැනීම වෙනයි. ධර්මයේ සරණ කරගත්තොත් තමයි අපි අරමුණ නැතනවා වගේ ඒ සරණින් අපිව ඉදිස්සෙන නිරෝගී වෙන සුපත්. මේකට ඔය සංඝාති කර්ම සූත්‍රය වගේම ඉතා ජනප්‍රිය සූත්‍රයක් සමාදී පවතිනවා. ඒක දින අනුත්තරනිකයි. ඒක කියන්නේ වක්කලි සූත්‍රය කියලා. අපතල ධර්මදේශනා සම්බන්ධුන් කින්නතුන් නම් බොහෝ දෙනෙක් දන්නවා. නමුත් අපි අපට සම්බන්ධව අන්නයිගේ දැනගැනීම සඳහා මේ වචන අපි කියලා කියන විදිහට. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් සිටි උන්වහන්සේ ළඟ දැවසමින් උන්වහන්සේගේ රූප ස්වභාවයේ නැරඹු කෙනෙක් තමයි වක්කලි කියන්නේ. අවසනාවට උන්වහන්සේ කියලා නැත්නම් මේස බුදුන් වහන්සේ දකින්න නැති තමන්ගේ ආවාසයේ ඇඳට වෙලා ඉන්නවා. එක දවසෙ බුදුන් වහන්සේ දැක්කේ. සමන්දි හිතෝතේ කැඳවලා ඔහුගේ උන්වහන්සේගේ නමින් බුදුරජාණන් වහන්සේට පාද නමස්කාර කොටගෙන මතක් කරන්න කියලා කියනවා. ඒ දවසෙ දැක්කේ නෑ දකින් ආසයි. වැඩි නෑනම් හොඳයි කියන්නේ. බුදුරජාණන් වහන්සේ පාසියෙන් දරාගෙන මේ ගිරණාගේ අසතෝර නැත්තම් කාමරේට වැඩම කරනවා. උන්වහන්සේ නැගිටින්න හදනවා මේ සමන්දි ගිලන් හැදේ. බුදුරජාණන් වහන්සේ ගෞරව කරන්නේ බුදුරජාණන් වහන්සේ ඔබ හැම ඉන්න මට මේ ආසනයක් තියෙන්නේ කියලා කෙනෙකු අසුනේ වැඩ ඉන්නවා. මෙතනක් තියෙනවා එක වැදගත් කරුණක් කියන්නේ අපේ සමාජයේ. එහෙනම් ධර්ම විනය සඳහා වෙන විමසන යනකොට අපි අපේ කනවාසි දෙන නීති තියෙන කොටස තමයි විනය පිටකේ කියන්නේ. මේ විනය පිටකේ ශික්ෂාපද කනවාස් හැටි අලුත් කරුත් හැටි වෙනස් කරුත් හැටි පිළිබඳ දීර්ඝතම විස්තර තියෙනවා. නමුත් ඕනෑම ශික්ෂණ පදයක් අවසන් නිගමනයට ආවට පස්සේ අවසානයේ තියෙන කාරණයක් තමයි මේ ශික්ෂණ පදේ වළංගු වන්නේ ගිලනාට සහ මන්දබුද්ධිකයාට හැර තියෙන්නේ. ගිලන් තුද්දලකට වළංගු නැහැ මන්දබුද්ධික තුද්දලකට මේ ශික්ෂණ පද වළංගු නැහැ කියලා. අදටත් ඒ නිසා ඔබ කල්පනා කරන්න. යම් කිසි ගිලන් කෙනෙක් නැත්නම් ඒ ගිලනාට බිම වාඩි වෙන්න බැරි නම් පුස්සාසන පිටියට ඉවරදක්. ඒක ධර්ම ගෞරවයක් වෙන ආකාරයෙන් ඒ වගේ මෙතන මහන්සි වදා යන්නේ කයිකු ගිලනේ නැතිලා ආකාර ගන්න පුළුවන්. ඒක කතාව වස්තු හිමියන් යලි පුදුර යන මහන්සි වදා කරන දකින්න ආසාවෙන් සිටියා. අපතේ ඒක නිසා වරින් විදිහක් නැහැ. මෙන්න මෙතනදි තමයි බුදුරජාණන් වහන්සේ එදාටත් අදටත් අනාගතයටත් වළංගු වෙන ආකාරය. එන්නත්නම් ආදර්ශ පාඩයක් වශයෙන් Taman ජීවත් වෙසිටින නිවසේ ඉවස්තමත නැත්නම් Tamanගේ කාමරේ ඉවස්තේදීත් නැත්නම් Tamanගේ නිවසේදීත් සබාගත යුතු නිරන්තරයෙන් ආතෝ මතක් කරගත යුතු ආදර්ශ පාඩේ දේශනා කළේ Tamanගේ අලං වක්කලි ඉති වක්කලි වක්කලි වදාරන්නේ බුදුහාමුදුරුවෝ දකින්න හිටියේ නැතුව හරි කනගාටුන් හිටියේ එිනෙනා පෝතිකායේ නිමිත්තෙන් මේ තම තේන්නස්සා ශරීරය දැකීමේ නැති පරිසුමන්ත යෝකෝ වක්කලි වක්කලිය කියන්නේ ධම්මං පස්සති සෝමං පස්සති ධම්මං වක්කලි පස්සන්තෝ මං පස්සති අරර සංඝාටිකර සූත්‍රය සඳහන් දෙන තමයි යමෙක් මාදේසු ධර්මයේ දකීද එනාද ධර්මයේ දකින්නා මාදකී මාදකින්නාදර මේ අමතක කරන්න එපා. අපිට ධර්ම විදී කියලා ගන්න සම්මතයක් පවතී. එහි මේ ධර්මයේ අන්තර්ගත වී පවතින. ඒකට අපිට ධර්මය දැක ගන්නට පුළුවන් නම් අපි බුදුන් සමීපේ ඉන්න අය බවට පත් වෙනවා. ඒ නිසා අපි උත්සාහ කරන් අවශ්‍යයි මේ ධර්මයේ කියන වචනේ සරල අර්ථය ඔබ ගන්න අර්ථය වෙනුවට උන්වහන්සේ ගැඹුරින් කිසුම් අර්ථයක් පදාලා අන්න ඒ අපේ සැනසීමට හේතු වෙන එදිනෙදා ප්‍රායෝගිකව භාවිතා කළ හැකි මෙන්න මේ කාරණේ මේ ධර්මයේ නම් වූ කාරණේට අදාළ දේ ගැඹුරින් පැහැදිලි කර ගන්නට පටහා ගන්නට අපි අවධානය යොමු කරා. මේ පිළිබඳව තවත් කිසියම් ඉංග්‍රීස් මාධ්‍ය දෙන්න කැමතියි. ධම්මසද රජතුමාගේ කතාව ගන්න. ධම්මසදාතකේ මේ තියෙනවා සංකස් කර්ම. ධම්මසාර රජතුමා රජකම හිමි වෙනවා. එතුමන් කල්පනා කරනවා ධර්මයේ නැති රජකම. සඳ නැති අහස වගේ. සිරු නැති අහස වගේ. සිරු නැති කොකුණක් වගේ. කාලි. එතනට ධර්මය අවශ්‍යයි. කල්පනා තමන්ගේ අමාත්‍ය මණ්ඩලයේ කැඳවලා ධර්මයේ දැන්න කෙරෙකට කියන්නේ. කවුරුත් දන්නේ නැහැ. ඊට පස්සේ මසුරන් දහසක් එකතුන සබා රාජ්‍ය වීථි සංචාරය කරන්නට හැරියා. ධර්මයේ දන්න කෙනෙක් මට ධර්මයේ කියලා දීලා මේ මසුරන් දහස ගන්න. අතිවිශ්වතින් මට හොයා. දහස දෙදහස, දහස තුන්දහස, තුන්දහස හාරදහස, හාරදහස පන්දහස දක්වා වැඩි කරමින් අතිවිශ්ව සංචාරය කළා. කිසිවෙක් සිටින ධර්මයේ දැක්. කයිතුමා ඊළඟට පැහැදිලි කරනවා. මම රාජ්‍යෙන් බාගයක් දෙනවා මගේ ධර්මය දන්න කෙනෙක් මට කියන්න. අන්තිම රයිතුමා තීරණය කරනවා රාජ්‍ය දීලා ඔහුගේ සේවකයා බවට පත් වෙනවා මට ධර්මය දෙන්න. එතුමන් රාජ්‍ය තමන්ගේ දරුවන් සාධිරිත පවර අවනාන්තරගත වෙනවා මේ දහම් සමිත අතුගේ තියෙන කතාවක් කියන්නේ ගැඹුරු දෙයක් නෙමෙයි. මොකද අදාළකන්ට තියෙන්න වෙනවා. එන මෙතෙන්දි කරිතුමාට මුණ ගැසෙනවා විශාල අගස් කෙනෙක්. තාක්ෂි. එතුම රාජ්‍ය තාක්ෂයට බයවන්නේ. රජතුමා රාක්ෂයගෙනත් තමයි උදාරණය දන්නවා. ධර්මය දන්නවා. නමුත් මේ වෙලාවේ ධර්මය කියන්නේ කියක් නැන්නේ බඩ දිනසරි. රජතුමා කියනවා දැන් නම් මට කරන්න දෙයක් නෑ මගේ මේ සිදුවත සංකාරීකේ පමණයි තියෙන්නේ. මගේ රාජ්‍ය හිතන මොබෝට රාජ්‍යයක් දෙනවා ආහාරක් වොන තරම් දෙනවා. යක්ෂය කියනවා මා එහෙම ඒකමතික තීරණ ගන්නා කෙනෙක් නෙමෙයි. අපි දෙන්නා සම්මුතික තැනද. මොකද්ද? ඔබ පාන් පරෝතයක් මොමෙන්ට ගිහිල්ලා මගේ කටට පණින්න. එතකොට මට ආහාර හම් වෙන්නේ. ඒ පණින අතරතුර ඔබට මම අහන්න ධර්ම දේශනා කරන්න. මේ දෙන්න එකඟ වෙනවා. එකඟ වෙලා සම්ප්‍රයතුමා සක්කාගේ කටට පැන්නයි කියලා පෙන්න සසවි හරස්ථාන පිටසක් ඇඳලා තියෙනවා. හැබැයි පැනල බලපුවම යකෙක් හිටියේ අපකලත් කරලස්සයි කියලා පෙන්නන. විශ්වලාගත් කෙනෙක් හිටියා කියලා පෙන්නන. සක්කා විශ්වලාගෙන අක්කා විශ්වාස කරගෙන. නමුත් දේශනා කළ ධර්මය ඔබ දන්නවා. අතීත බුදුරු අතීත ලෝකෘත්‍යානන් වහන්සේ සහ අනාගත බුදුරු විසින් ලෝකයට දේශනා කරන ධර්මීය අන්තර්ගත ගාථාව තමයි දේශනා කරයි කියලා කිව්වේ. අපි මේ බෞද්ධ සමාජයේ මේ ගාථාව නගන්න කිව්වේ. නමුත් ගාථාව දන්නේ ඒ අඩංගු ධර්මයන් දන්නේ. ඒ අඩංගු ධර්මයන් දන්නවා නම් මේ සමාජයේ ස්ත්‍රී පුරුෂ විහිද වෙදි ભેදයෙන් තොරව මාර්ගඵලලාභීන්ගෙන් බහුල වෙනවා. කිසිදු සැකයක් නැහැ. එන්න ඒ ගාථාව මතක් කරමින් ඒ ගාථාව පිළිබඳ අර්ථය පැහැදිලි කිරීම අපි ඉදිරියට කරන්න යනවා. ඒකට අපි යමුරු කරනවා. නමුත් ඔබ තේරුම් ගන්න. මේ ධර්මයේ ධර්මයේ කියලා කිව්වට මෙන්න මේ ගාථාවේ කිසියම් ගැඹුරක් තියෙනවා. අද ඒ දේ තේරුම් ගැනීම තමයි ධර්මයේ දැකීම කොට ගන්න. අපි බුද්ධ පුත්‍රයන් වහන්සේලා වශයෙන් අපි බෞද්ධ පින්තුන්ගේ නිවෙස්වලට එන අවස්ථාවදී මංගල අවස්ථාව මංගල අවස්ථාව උස්තර අවස්ථාව. විසින් අවමංගල අවස්ථාවකට ආයෙන් පසු අපි එදියේදී පුද්ගලයන් පවත්වන ආගමික චාරිත්‍රවලදී මාතක වස්තේ පූජා කරමින් කිසියම් ගාථාවක් දේශනා කරනවා. ඒකයි මම කියන්නේ මේ ගාථාව දන්නේ නැති කෙනෙක් නැහැ මේ සමාජෙ. අනිච්ඡවත සංඛාරා උත්පාද වය ධම්මිනෝ උපජිත්තා නිරුද්ධංති ඒසං වූත සමෝ සුත. මේ ගාථාව තුළ සියලු බුදුරු අතීතේ අනාගතේ වර්තමානයේ සියලු බුදුරු අදාළ ධර්මය අන්තර්ගතයි කියලා. එන අපට අවශ්‍ය වෙන්නේ දුරු කාලයක් භාවිතා කරොත් හරි මේ ගාථාවෙන් කියන කාරණා ටික තේරුම් ගන්න. මම සරල සිංහලෙන් දැනට කියන්න. සංස්කාරයන්ගේ ස්වභාවය ඒකාන්තයෙන්ම අනිත්‍යයි. සංස්කාර කියන්නේ මොනවද කියලා හැදුවේ තරන්න මේ ලාවණය අපි දෙක පැහැදිලි කරගන්න. ඒවායේ ස්වභාවය උත්පාද හට ගන්නවා, ඒවායේ සම්මිනෝ හට ගැනීම සහ වැයීම එකයි ධර්මතාවය. තුන් ශක්තිනොත් කියන උපජිත්ව ඉපදිලා මේනවා සංස්කාරය. තේ සං ූප සමෝ මේ සංස්කාරයන්ගේ උපසමනිව සංසිදීම සුතෝ සැකට. දැන් මේ සංස්කාරයන් පිළිබඳව මේ සමාජයේ තේරුම් අරන් තියෙන ආකාරය, සමාජයේ බොහෝ බෞද්ධයෙකු මුඛයෙන් පිට වෙන වචනානුව ගත්තල බුදුන් වහන්සේ වදාළ ආකාරයට නොව ඉතාම ග්‍රාම්‍ය ආකාරයකට නොගැඹුරු ආකාරයකට තමයි මේ පැහැදිලි වෙන්නේ තියෙන්නේ. අන්න ඒකයි අපි අපට ගැළපෙන අර්ථකට මේ බහම පෙරලාගෙන තිබෙනවා. ඒ සාර්ථක ප්‍රතිපදාය බුදුන් වහන්සේ වදාළ අර්ථකට අපි යමු. එවිට මේ රූප සම්මන සුඛය සංස්කාරයන්ගේ සංසිඳීම කියන්නේ මොකක්ද? දේන් ලබන්න පුළුවන් සුඛය මොකක්ද කියන පිළිබඳව අපට පුළුවන් වේවි තේරුම් ගන්න ඉදිරි ධර්ම දේශනාවයි. අවසන්වසෙන් අපි මේ නාලිකාවේ සඳහන් වෙනවානේ මිත්‍යාවෙන් මිත්‍යාවට අද නොදඹන එකම ගුවන් විදුලිය කියලා. මේ සමාජයේ පැතිරිවියව මිත්‍යාවක් පැහැදිලි කරමින් අපට ධර්ම දේශනාවම අවසන් කරන්න කැමතියි. මට මොනක සින්නේ නැහැ. ඔබට මොනක සිතිනවද? එන්න සිද්ධ. කිසියම් ප්‍රවාදයක් මේ සමාජයේ ගොඩනැගෙන සෞතනා කියලා තියෙන පොත්පත් උදාහරණෙ. ඊළඟ බුදුරජාණන් වහන්සේ ශ්‍රී ලංකාවේ උපන් අය කියලා ඔප්පු කරන්න සාදුක් වෙනවා. බලන්න. කුරුණෑගලට ගියාම අපට හමු වෙන ආඳාගල ඇතු බල. ආමික් වගේ නිසා ආඳාගල ඇතික් වශයෙන් සෑති බල. ඊළඟට බුද්ධංගල සුදුරුවගල මේ වචන තියෙනවා. මේ වචන නැසේ සකස් වෙලා තියෙන හැඩය යන්නේ. මේසේ වචනයක් බුදුහාමුදුරන්ට සම්බන්ධ වී තිබුණ තරමින් බුදුරජාණන් වහන්සේ ලංකාවේ උපන් කෙනෙක් කියන සාධකයක් වෙනවා. දමදී වල චාරිකා ප්‍රතිදිනවා නම් බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයෙන් පසු පරම්පරා පහකට විතර පස්සේ තමයි ධර්මාශෝකයතුමා හිටියේ. එතුමන් උපගුප්ත මහරහතන් වහන්සේ සමග ಭಾರತීය පුරා සංචාරයේ තමේ බුදුන් උපන් තැන බුදු තැන තිරණයේදී තමයි මංගලධර්ම දේශනා කරත් තන සාන්ති විහාරයේ වෙන තැන් වලට පැමිණ. ඒ තැන් හඳුනාගෙන අපේ රටේ මේ අපි භාවිත කරන්නා වූ වටහකට හදන්න ගන්නා වූ කලගහ කියන බලදහයේ සමතරම් විශාල ශෛලමි ස්තම්භ ඉදිකොට අඩි 20ක් 30ක් පුස. ඒවයි ලියා තිබෙනවා මේ. බලන්න එතකොට මේ ඓතිහාසික සත්‍යයක් නේ. බුදුන් ජීවමාන කාලේ ඉතුරු කරගෙන ගත්ත පරම්පරාවෙන් අහගෙන කරපු දෙයක්. ඒ වගේ 1978 සහ නැතුදි මේ ලංකාවට කපිලෝ වෙන මත්යි පිටින් මතුවන අවස්ථාවක් 10. එනයිත් ප්‍රදර්ශනය කරන ලැබුවා. කෙසේ ඓතිහාසික වශයෙන් බුදුරජාණන් වහන්සේ යනු ಭಾರತයේ පහළ වූ පුත්‍රයෙක් කියන එක පිළිගත් සාක්ෂියක් විශ්වාසිකව තිබෙනවා. ඒ බුදුරු පහළ වෙන්නේ මන්දිපන්දිලේ කියලා කියනවා. අපි හැමදෙම අපේ බෞද්ධින් විතරමදලා පියවන් කරන ධාරක කරන බුද්ධ නිවන්දනා. එහෙමනම් මේ බුද්ධ කියන වචනයට අයිති වචන කීපයක් අරගෙන බුදුරජාණන් වහන්සේ ලංකාවේ පහළ වුණයි කියලා ඔප්පු කරන්න යමෙක් පොත්පත් දානවා නම් ප්‍රවාදයක් දෙලා හරිනවා නම් අපට කියන්නේ අර ඓතිහාසික සිද්ධාන්ත සියල්ල පසක දාමේ වචන පිළිගන්න කියලා. අනිතක මා පැහැදිලි කරපු කරුණෙන් පැහැදිලිම දෙයක් තිබෙනවා. වැදගත් වෙන්නේ බුදුරජාණන් වහන්සේ උපන් තැනට උන්වහන්සේ වදාළ ධර්මයේ. ධාරිතේනෝ මහත් ඇමරිකාවේ තිබුණත් කමක්. උපන් තැන වෙනස් කළ ප්‍රවාදයක් ගොඩනැගුවයි කියලා සමාජයේ කිසිදු යහපතක් තිබ්බන්නේ නැහැ. නමුත් අපට පුළුවන් කමක් තියෙනවා නම් උන්වහන්සේ වදාළ ධර්මයේ කුමක්ද කියලා මතක කරගන්න. අනේ මේ වියතුන්ගේ උත්සාහය විය යුත්තේ අනවශ්‍ය ප්‍රවාද කොට නැගීමෙන් තවදුරටත් මිනිසුන් මුලාවට පත් වෙන එක දැන් අපි කියපු පල් කරන එක එක්තරා මුලාවක්. නමුත් ඒක වඩා මේ බෞද්ධකමින් නැති වෙන මුලාවක් බලන්න එතන. බෞද්ධ කියලා කියන බුද්ධජනන මහන්සිය වෙන තේසින් බලපෙන නමුත් උන් මහ වෙන්නේ විචාවකට. විවද විචා ප්‍රවාදයන් පහු වෙන තුනින් අපට ලැබෙන සැනසීමක් නැහැ නිසා මතක තියාගන්න එයත් නිකම් නිකම් නෙමෙයි අමුමම මිත්‍යාව. බුදුරජාණන් වහන්සේ ලංකාවේ පහළ වුණා කියලා ඔප්පු කරන්න පොත්පත් වල සාධක හදන කාලේ. අපි මේවටත් අසු නොවි සිටියේ. එතනම අපි. ධර්මයේ කියන වචනේ අර්ථය සංඛාරා කියන සංස්කාරයන් කියන පංචාද සංස්කාරය වා කියන ගාථා ධර්මයේ තුල තිබෙන බව මම ඔබට කෙටියෙන් පැහැදිලි කරා. අපි ඉදිරි ධර්ම දේශනාවලදී ඒ පැහැදිලි කරන්න අපි අවධානය යොමු කරමු. අදට අපි කාල සීමාවන් අවසන් වෙනින් පවතින දවසේ එතන මෙතෙක් කියලා. අත්ථාධිපත්‍ය, සෝතාධිපත්‍ය සහ ධම්මාධිපත්‍ය කියන අධිපති භාවයන් තුන තේරුම් ගැනීම සඳහා මා පැහැදිලි කළ කරුණු තේරුම් ගැනීම තුළින් ඔබලම ආගත්තා වූ අවබෝධය ඔබේ ජීවිතයේ නිරෝ වශයෙන් නිරෝගී සුවපත් කරන්නට, වාසනාවන්ත කරන්නට, දීර්ඝාය සම්පන්න කරන්නට හේතු වේවා. අනාගත බලාපොරොත්තු ඉටු කරගන්නට, තවදීනම් ඔබ පීඩා දුරු කරගන්නට, පාප මිත්‍රා දිස්කණයෙන් වෙන්වන්නට, පුජාදී මහෝත්තම වූ කල්‍යාණ මිත්‍රයන් ලබන්නට හේතු වේවා. සියලු ජීවිත, සියලු දෙනාගේ ජීවිත ප්‍රඥාවෙන් වැඩිදියුණු කරගන්නට හේතු වේවා. ඒ දින බුදුරලෝ දෙහි කරා දාලා ඒ ලක්ෂණ සංසාර බුද්ධ ඥානයේ ගැඹුරු වටහා ගැනීමට තරම් යොන මොකෑම් තමයි ධර්මානුශාසනාවන් හේතුයෙන් ඔබ හැම දෙනාට සංසප්තේ සුඛය පිණිසම මේ අනුශාසනාවන් හේතු වේවායි කියන සුභාශිංසනෙ ප්‍රාර්ථනා කරමි. හැම දෙනාට පිරුවන් සරණ සතුටින් ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරමු. හැමදෙටම සත්‍යයි.